සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ තිබුණා වූ ප්‍රධාන ක්‍රමවේද දෙකක් පිළිබඳව. ආනුපුබ්බේ කතා සහ සාමුක්ඛංශික දේශනා කියන මෙන්න මේ ප්‍රභේද දෙකයි අද අප සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේ කිසියම් විදියක අනුපිළිවෙලක් අනුගමනය කළා තියෙනවා. පහරාද සූත්‍රයේ දැක්වෙනවා මහසાગර එක්තරා ලක්ෂණයක් තියෙනවා. වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන ස්වභාවයක්. අනුපුබ්බනින්නෝ, අනුපුබ්බපෝනෝ, අනුපුබ්බපබ්බහරෝ කියලා. ක්‍රමයෙන් නැමෙනවා, ක්‍රමයෙන් පහළට යනවා, ක්‍රමයෙන් ගැඹුරු වෙන ස්වභාවයක් මොහොතේ තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේහි ධර්ම විනයෙහි ශ්‍රාවකයන් සිතලව වාසය කරන්න හේතු වන එවැනිම ලක්ෂණයක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා එය සඳහන් කරනවා. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් මෙහි මේ අනුපිළිවෙල අපට දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී මෙන්න මේ ක්‍රමය අනුගමනය කළා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රාවක පිරිසක්, පොදු පිරිසක් මුණ ගැහුණු අවස්ථාවේදී උන්වහන්සේ දාන කතා, සීල කතා ආදී ක්‍රමානුකූල මූලික කරුණු දේශනා කරලා ඉන්පසුව තමයි ගැඹුරුම ධර්ම කාරණා විස්තර කරන්නේ. හත්තිගාම උග සූත්‍රයේහි උග ගෘහපතිතුමා මේ ධර්මයට ආපු ආකාරය පැහැදිලි කරනවා. ඔහුට බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච මුල් අවස්ථාවේදී උන්වහන්සේ කෙරෙහි ප්‍රසන්න සිතින් යුක්තව ඇසුර කරපු අවස්ථාවේදී ඒ භාගතුන් වහන්සේ අනුපූර්ව කතාවෙන් තමන්ට ධර්ම දේශනා කරපු ආකාරය පැහැදිලි කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛමේ චානිසංසං ආදී වශයෙන් මෙන්න මේ ස්වභාවය පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය ජනතාවක් පිරිසක් මුණ ගැහිච්ච අවස්ථාවකදී නැත්තම් කිසියම් කෙනෙකුගේ හිත ක්‍රමානුකූලව වැඩෙන්න ඕන බව තේරුම් ගත්ත අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ තියෙන්නේ මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව, අනුපූර්ව ක්‍රමවේදය. ඔහුට මුලින්ම දේශනා කරන්නේ ආනුපුබ්බේ කතා, අනුපිළිවෙල කතා. ක්‍රමයෙන් ගැඹුරට යන දහමෙහි ආරම්භයේදී දාන කතා විදියට දානය පිළිබඳව කතා දේශනා කරනවා. ඊළඟට සීලය පිළිබඳව, ස්වර්ගයට යන ආකාරය පිළිබඳව, කාමයන්ගේ ආදීනව, කෙලෙස්වල තියෙන ස්වභාවය, නෙක්ඛම්මේ තියෙන ආනිසංසය, මෙන්න මේ වගේ ප්‍රධාන වශයෙන් කම්මස කතා සම්මාදිට්ඨිය පාදක කරගෙන යම් කිසි කෙනෙකුට සුගතිගාම වීම සඳහා මූලික පදනම මෙහිදී උන්වහන්සේ දේශනා කරන්නේ. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී උන්වහන්සේ මනවින් තේරුම් ගත්තා මේ ලෝකයේ සත්‍යයන්ට තියෙන ප්‍රධානතම අභියෝගය කුමක්ද කියලා. සුගතියක් ලබාගෙන මිනිස් ලොව ඉපදිලා ඉන සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන ආකාරය උන්වහන්සේ චතුරෝපපාද ඥානය තුළින් අවබෝධ කළා. මෙන්න මේ ස්වභාවය දැකීමෙන් සංවේගයට පත් වුණා වූ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ධර්ම දේශනා කිරීමේදී ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේගේ බලාපොරොත්තුව වුණේ මේ සත්වයන් අපාගත මට්ටමින් මුදවලා, මරණයෙන් මත්තේ දුගතිගාමී වෙන ස්වභාවයෙන් මුදවලා ඔවුන් සුගතියේ පිහිටවන්නටයි. අන්න ඒ සඳහා අප සිත මුල්වලා සිදු කරන ක්‍රියාවන්හි ස්වභාවය දේශනා කරලා හිත අපිරිසුදු යමක් කළොතින් දුගතිගාමී වීමට, දුක්ඛිනීමට සිදුවන බවත්, හිත පිරිසුදු යමක් කළොතින් සුගතිගාමී වීමට, සැප ලැබීමට හැකි බවත් දේශනා කරලා කර්මය පිළිබඳව උන්වහන්සේ විග්‍රහයක් කළා. ඒ නිසා කම්මසකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි ආදී වශයෙන් කර්මය සත්‍යයන් දායාද කොට ඉන බව දේශනා කරලා ඒ සඳහා හැකිතාක් දුරට දානමයන් පුණ්‍යකිරියවත්තු, සීලමයන් පුණ්‍යකිරියවත්තු, භාවනාමයන් පුණ්‍යකිරියවත්තු කියන මෙන්න මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරන්නට උන්වහන්සේ අපට අනුශාසනා කළා. මේ විදිහට මූලික වශයෙන් දාන කතාදී මේ මූලික දේශනාව ආනුපුබ්බේ කතා දේශනා කරාට පස්සේ ශ්‍රාවකයාගේ සිත කල්ලචිත්තං, මුදුචිත්තං, විනීවරණචිත්තං, උදග්ගචිත්තං, පසනචිත්තං ආදී වශයෙන් දක්වනවා. සිත මෘදුනාට පස්සේ නීවරණයන්ගෙන් දුරවෙලා සිත ප්‍රසන්න වුණාට පස්සේ උන්වහන්සේ සාමුක්ඛංශික දේශනාව සිදු කරනවා. ඒ මොනවද? දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග කියන මේ චතුරාර්ය සංඛ්‍යාත දේශනාව සිදු කරනවා. ඇසාදී ඉන්ද්‍රිය පාදක කරගෙන රූපාදී අරමුණු පිළිබඳව ලබන අවබෝධය, විපාක මට්ටමේදී උපේක්ෂා මට්ටමෙන් හටගෙන නිරුද්ධ වෙන ආකාරයත්, ඉන්පසුව තමන්ගේ අවිද්‍යාව නිසා සංස්කාර විඥාන ආදිය ගොඩනැගිලා මේ පටිසම්පාද චක්‍රය තුළ සත්‍ය දුක් විඳින ආකාරයත්, කිසියම් විටක කෙනෙක් ප්‍රඥාවෙන් සාසීයෙන් සිටියොත් ඇසට දකින රූපය තේරුම් ගන්න අවස්ථාවේදී විපාක මට්ටමේ ස්කන්ධ නිරුද්ධ වුණු බව යම් කිසි කෙනෙක් දන්නවා නම් අන්නේ තැනැත්තා හැකිතාක් දුරට අවිද්‍යාව දුරු වෙන ආකාරයට ඇසේ නිරෝධය, කනේ නිරෝධය ආදී මේ විපාක මට්ටමේ ඉන්ද්‍රයන්හි නිරෝධය සාක්ෂාත් කරමින් අවිද්‍යාවෙන් දුරු වෙලා ප්‍රඥාව තුළින් සංස්කාර විඥාන ආදී අවිද්‍යා පාදක ඇතිවන මේ ස්වභාවයන්ගෙන් හිත මුදවාගෙන දුකෙන් මිදහස් වන ආකාරය උන්වහන්සේ දේශනා කළා. මේ ආකාරයට යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය ලැබුණා නම් එතෙන් පටන් ඔහු මෙන්න මේ අනුපූර ප්‍රතිපදා ඔස්සේ තම දුරටත් ඉදිරියට ගිහිල්ලා සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන බ්‍රහ්මචර්යාව නම් වූ මේ ආරියශ්‍රේණික මාර්ගයේ කරුණු සම්පාදනය කරගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු සතර සතිපට්ඨානය, කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථානයන්හි සිහිය සහ නුවණ භාවිත කරමින් ඔහු ක්‍රමයෙන් කෙලෙස් මුදවන තත්ත්වයට පත් වෙනවා. එෙහිදී ආරම්භයේදී සමත භාවනාව තුළින් කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරගෙන විදර්ශනා භාවනාව තුළින් අවිද්‍යා නීවරණය දුරු කිරීම වශයෙන් සියලු කෙලෙසුන්ගෙන් සංයෝජනයන්ගෙන් සිත නිදහස් වන ආකාරයට ඔහු ක්‍රියා කරනවා. මේ දේශනා ක්‍රම දෙකෙන් අපට ප්‍රධාන වශයෙන් පැහැදිලි වන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයන් මරණයෙන් පස්සේ කිසිවිටකත් අපාගත නොවන විදියට ස්ථාවරව ලෞකික කුසලෙහි පුණ්‍ය කර්මයන්හි පිහිටවන්නට. ඒ සඳහා කර්මය පිළිබඳ අවබෝධයෙන් හැකිතාක් දුරට අප දානමය වශයෙන් පින්කම් කරන්නට ඕන. අපේ හිතේ තියෙන අභිජ්ජාව නම් වූ දැඩි ලෝභය දුරු වෙන ආකාරයට පරිත්‍යාගශීලීව වාසය කරන්නට ඕන. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ ගිහිල්ලා ඒ තෙරුවන තමන්ගේ ජීවිතයට පිළිසරණක් කරගෙන තෙරුවන ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ සමගම ඔහු ඊළඟට පිවිසෙන කාරණය තමයි සීලය කියන කාරණය. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මද්ද්‍රව්‍ය, මත්වතුර භාවිතය කියන මෙන්න මේ කරුණවලින් වෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු අපාගත වෙන මට්ටමේ අකුසල් වලින් දුර වෙලා සුගතියේ ස්ථාවර කරගෙන ගමන් කරන පුද්ගලෙක් වෙනවා. මෙන්න මේ කරුණ තෙරුවන් සරණ යාමත්, පංචශීල රැකීමත් මහා පුණ්‍ය ගංගා පිංගුල්පත් විදියට ධර්මයේ තුල සඳහන් කරනවා. මේ ආකාරයෙන් තමන්ගේ සුගතිය ස්ථාවර කරගන්නා වූ තැනැත්තා ඊළඟට මේ සම්බුද්ධ ශාසනයෙන් ගත හැකි ඉහළම ප්‍රතිඵලය වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව උපරිම ලෙස භාවිත කරන්නට උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන් සතර සතිපට්ඨානයේ තුල පිහිටලා තමන්ගේ කය ගැන අවධානයෙන්, තමන්ගේ වේදනා, සිත, සිතවිලි ගැන අවබෝධයෙන්, ඒ වගේම විශේෂයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන ආකාරය නිරතුරුව දකිමින් වාසය කරන්නට ඕන. මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල විදියට අප ඒකාතිකයෙන් පරලොව සුගතිගාමීත්වය සඳහා කටයුතු සම්පාදනය කරගන්නව පමණක් නෙවෙයි, මේ ජීවිතයේම දිනෙන් දින සතුට වැඩි වෙමින් වයසට යෑම, මරණය කරා ගමන් කරන මොහොත දක්වාම ජීවිතයේ ආධ්‍යාත්මික සතුට වර්ධනය වෙන කෙනෙක් හැටියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. එනිසා මේ උතුම් සද්ධර්මය තුළින් අපේ ජීවිතය වඩවඩාත්ම සඵල කරගන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම ශ්‍රවණමය කුසලයත් ඔබ අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි.